ලූලුපියන් පත්වන්න සඳලු තලාවේ ඔබ දුරයි නිතට මා සිටිනා ලවලි තලාවේ කවුලුපියන් පත්වන්න සඳලු තලාවේ දුරයි නිතට මා සිටිනා ලවලි තලාවේ විලක දුරක මල් පිපුණේ අපට නොවේමේ උරු පාරුවෙවිත් බලායාවි විල්දිය ගැඹුරුයි මල් සුවද උරාදියන්නේ බමරුන් කෝමේ සඳලු තලාවට පැල්පත දුර නම් බොමෙයි කවුලුපියන් පත්වන්න සඳලු තලාවේ ඔබ දුරයි නිතට මා සිටිනා ලවලි තලාවේ සලන සඳවත අහසෙම රැඳුනාවේ ඉඟි මරණේ තරු කෙළුම් අහසට නොම පෙනුනාවේ සිත ඇත අරන් යන විමනේ සඳලු තලාවේ කවුලුපියන් පස නුමෙනවි නිතුකෙන් හමුවේ කවුලුපියන් පත්වන්න සඳලු තලාවේ ඔබ දුරයි නිතට මා සිටිනා ලවලි තලාවේ කවුලුපියන් පත්වන්න සඳලු තලාවේ ඔබ දුරයි නිතට මා සිටිනා ලවලි තලාවේ